අනිවාර්යෙන්ම ගවඝාතනය තානම් කිරීමක් ගැන කතා කරලා නැහැ. මේ ගවයන් වෙනුවෙන් ඒ මස් ඉම්පෝර්ට් කරමු කියන අදහසක් ඇවිල්ලා තියෙනවා. ඒක තානම් ගැන මේ වෙනකොට කතා වෙලා නැහැ. හැබැයි මේ තානම් ගැන කතා කරනවා නම් අපිට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන් ඉන්දියාවේ ප්‍රාන්තයක මේ වගේම තීන්දුවක් අරගෙන ඒක නවත් නතර කෙරුවා. මාස 6ක් ගියේ නෑ ගවයන් ඔකම පාරේ. හරි, එතකොට ඒකවත් පාලනය කරගන්න බැරි වුණා ඒ ප්‍රාන්තෙට. පස්සේ ඒගොල්ලන් ඒ තානම් අයින් කරගන්න වුණා. ඒ වගේම තමයි මේ පොඩක් හම්බන්තොට සංගල්ල පැත්තේ ගවයන් ඔකම පාරේ, හරක් පාරේ, මීහරකුත් පාරේ. ඉතින් ඒ වගේ තත්ත්වයක්. ඒ වගේ පානදුර මොරටුවත් ඒ වගේ හැමදාම ඇක්සිඩන්ට්. ඉතින් මේවා අදන්නේ කවුද, මේවා මස්කඩේට විකුණන්නේ කවුද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. දැන් මේක මේ ඒ වගේම කන්නේ කවුද, මස්කඩේ ඉස්සරහා ගිහිල්ලා නේද ෆිල්ම් කෙරුවා නම් ඕගොල්ලන්ට ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම කවුද මස්කන්නේ නැහැ කියන එක. සර් මං හිතන්නේ මේක මේ තානමක් ගේන එකෙන් මොනවද ප්‍රශ්නයක් විසඳේ කියලා. අනේ විශේෂයෙන්ම අපිට හජ් අවුරුද්ද වුණාම අපි අනිවාර්යෙන්ම රතනේ කරන්න ඕනේ. ඒක අපේ ආගමික අපේ අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක්. ඉතින් ඒ වගේ වෙලාවක අපිට ඒ අවස්ථාව තියෙන්න ඕනේ. දැන් ඒ නිසා ඒවා මං හිතන්නේ රටක සාජීවනයේ සහ රටක සියලුම ජාතීන් අතර එන සුහදතාවයක් තී මේ වගේ සිදුවීමක් වෙන්න බෑ. අනිවාර්යෙන්ම ඒක අපිට අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්. ඒක ඒ නිසා තමයි මේ මෙච්චර කල් ඉඳලා අපි මේ රටේ ජීවත් වෙනකොට අපිට ඒ වගේ තානමක් කවදාවත් ආවේ නැහැ. තානමක් එන්නේ නැහැ. ඒක බය වෙන්න එපා.